2013 වසරේ 10 මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන. අවිජ්ජා පරමං මලං. මේ ලෝකෙ මිනිස්සු ඉවත් කරන්න අපහසු වර්ගයක් හැටියට සලකන්නේ මේ මල කඩ. මල බැඳුනහම ඉවත් කරන්න ඉතාම අසීරු කාරණය. අනිත් එක මල කඩ හටගන්නේ වෙන කොහෙන්වත් ආගන්තුකව ඇවිල්ලා නෙමෙයි. යකඩේක මල කඩ හටගන්නේ යකඩය තුලමයි. ඒ වගේම මේ අපේ සිත තුලම අපටම හානිකර තත්වයකට මනස සෑදෙන නිසා, අවිද්‍යාව සෑදෙන නිසා අවිජ්ජා පරමං මලං. ඒ මල කඩ අතරත අවිද්‍යාව කියලා කියන්නේ පරම මල කඩයක්. හේන් සිත පිරිසුදු කර ගැනීම ඉතාම අසීරු කාර්යයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. අපි මෙහෙන් කිසිම දෘෂ්ටියක් ගත යුතු නැහැ. කිසිම පිළිවෙතක්, කිසිම ආකල්පයක්, කිසිම දහමක් ගත යුතු නැහැ. මේ පිරිසුදු වීම සඳහා ලබා දෙන පිරිසුදු කාරකයක්. එහෙම නැත්නම් බොඩි වොෂ් එකක් හැඩයට, සබන් කෑල්ලක් හැඩයට මේක පිරිසුදු කරන්න යම් ආකාරයක ගන්න ඒ පිරිසුදු කාරකයක් හැටියට භාවිතා කිරීමයි කරන්න තියෙන්නේ. හිත පිරිසුදු කරගන්න, ධර්මයේ කැඩපතක් කරගන්න, තමන්ගේ ප්‍රඥාව තමන්ගේ දෑත වගේ කරගන්න, ඒ දෑතින් ධර්මයේ දෙස බලා තමන් දකින ඒ දෘෂ්ටි සංකල්පවල අතරමං වෙලා ඉන්නවනම්, දෘෂ්ටිගත වෙලා ඉන්නවනම් ඒ වයින් නිදහස් වෙන. කිසි විටක මේ ධර්මය දෘෂ්ටියක් කරගන්න හදන්න එපා. එහෙම වුණොත් තමයි ඔබ දරාගෙන ඉන්න දෘෂ්ටියට ප්‍රතිවිරෝධයක් ඔබට දැනෙන්නේ. මේ මම දරාගෙන ඉන්න දෘෂ්ටියට වඩා වෙනත් දෘෂ්ටියක් මේ කියන්නේ කියලා හිතක් ඇති වෙනවා. මේක දෘෂ්ටියක් හැටියට ග්‍රහණය කළොත්, ඒසා දෘෂ්ටියක් හැටියට කිසි විටක මේ සද්ධර්මය ග්‍රහණය කරන්න එපා. එවිට ඔබලා දරාගෙන ඉන්න දෘෂ්ටියට හානියකුත් සිදු නොවන විදියට සද්ධර්ම අවබෝධයත් ඔබට සිදු කර ගන්නට පුළුවන්. මනුෂ්‍යයා හැමදාම වෙනස් වෙවි යන්න, දෘෂ්ටිගත වෙවි යන්න ඉගෙනගෙන තියෙනවා. ලෝකේ හැමදාමත් සංකල්පමය ලෝකයක, සිහින ලෝකයක ඇවිදිමින් සිටිනවා. නමුත් මේ ඇවිදින තැන තමයි වෙහෙස තියෙන්නේ, ඇවිදින තැන තමයි මේ සියලු ගැටලු තියෙන්නේ කියලා අඳුන ගන්න ඕන. තායිලන්තයේ වැඩ සිටි මහරහතන් වහන්සේ කෙනෙක් වන අචංචා හාමුදුරුවන් වහන්සේ, උන්වහන්සේ මෙසේ දේශනා කළා. මිනිසාට සියලු ගැටලු පැමිණෙන්නේ ඔවුන් නිහඬව සිටීමට නොදන්නා බැවිනි කියලා සඳහන් කළා. සියලුම ගැටලු පැමිණෙන්නේ නිහඬව ඉන්නට ඉන්නේ දන්නේ නැහැ මිනිස්සු. නිහඬ වෙන්න දන්නේ නැහැ. හැම මොහොතකම ශබ්දයක් අරගෙන තමයි මනස නැකිටින්නේ. තමන් දිහා බලන්න, මේ කියන කරුණ ඇත්තද නැත්තද කියලා බලයි. නිරන්තරයෙන්ම වචනයක් නැගෙනවා, දෘෂ්ටියක් නැගෙනවා, සංකල්පමේක පිහිටන්නම මේ මනස බලාගෙන ඉන්නවා. එහෙම සංකල්ප තුල පිහිටියොත්, එහෙම දෘෂ්ටි තුල පිහිටියොත්, ඒ හැම තැනකින්ම පින්නතුනේ යම්කිසි හඬක් නැගෙනවා. උදාහරණයක් වශයෙන් අපි කියවතොත්, දැන් අපි මේසෙට තට්ටු කරනවා, එවිට හඬක් නැගෙනවා. අපි පුටුවට තට්ටු කරනවා, හඬක් නැගෙනවා. හැබැයි හඬේ වෙනසක් තියෙනවා. නම් මොනවා හරි හඬක් නැගෙනවා. මේ ඕනම ද්‍රව්‍යමය දෙයකට තට්ටුවක් කරන විට ඒ හඬ වෙනස් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒ වගේ මිනිස්සයා මොනතරම් දෘෂ්ටිමය මාරු කළත් ඒ හැම දෘෂ්ටියක් තුළම හඬක් නැගෙනවා. හැම සංකල්පයක් තුළම හඬක් නැගෙනවා. ඒ හඬ තමයි තමන්ගේ හිතේ දෝංකාරයක් බවට, වේදනාවක් බවට, දුකක් බවට, වරකය සතුටක් බවට පත් වෙන්නේ. මේ ලෝකේ සමහර අයට ආදරය, කරුණාව, සෙනෙහස නැතුව දුක් වෙනවා. සමහර අය මේ ලෝකේ ආදරය, කරුණාව වැඩි නිසා ඇයි මට මෙච්චර ආදරේ කියලා දුක් වෙනවා. සමහර දරුවන්ට තමන්ගේ මව්පියන්ගේ ආදරේ නොලැබීම නිසා ඒගොල්ලෝ දුක් වෙනවා. සමහර දරුවෝ තමන්ගේ මව්පියන්ගේ ආදරේ වැඩිවීම නිසා මට මොකක්වත්ම නිදහසක් නැහැ කියලා දුක් වෙනවා. ඒ තමයි ලෝකේ හැටි. ගොඩාක් ධන සම්පත් තියෙනකොට දුප්පත් පැලක ඉපදුනා නම් හොඳයි කියලා හිතෙනවා. දුප්පත් පැලක ඉන්නකොට අනේ මටත් ගොඩාක් ධන සම්පත් තියෙන ලොකු කෙනෙක් වුණා නම් කොච්චර හොඳද කියලා හිතනවා. මිනිස්සු එක එක තැන්වල සැනසෙල්ල ඇතේ කියලා හිතනවා. ඇත්තම කතාව තමයි කොහෙවත් ওই මිනිස්සු හිතන තැන්වල සැනසෙල්ල නැහැ. තමන්ගේ සිත තුලයි තියෙන්නේ. සිත අවබෝධ කරගත්තොත් පමණයි සැප දැනෙන්නේ. චිත්තං දත්ත සුඛවහන්. ඔබ කියවන්න ජීවිත පොත, ඔබේ ආත්මීය පොත, ආත්මීය දහම ඔබ කියවන්න. එවිට ඔබ මුළු මහත් ලෝකෙම තියෙන ආගම් පොත්පත් ටික කියවුවා හා සමානයි. ඔබේ සිත කියව ගන්න. සිත තේරුම් කර ගන්න. වටහා ගන්න. ස්වභාවය ග්‍රහණය කරන්න යන්න එපා. අහසේ පාවෙන වලාකුළු අල්ලලා බැඳලා තමන්ගේ ගෙදර වහලෙ ගැට ගහ ගන්න උත්සාහ කළොත් ඒ පුජ්‍යලයා පිස්සෙක් බවට පත් වෙනවනේ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. හමන සුළඟ අපි නතර කරන්න උත්සාහ කළොත් ඒක අපිට කරගන්න බැරි සිද්ධියක් බවට පත් වෙනවා. මහා සාගරයේ ජලය බඳුනකට ගන්න උත්සාහ කළොත් ඒක අපිට කරන්න බැරි සිද්ධියක් වෙනවා. මහා සාගරයේ හිස් කරන්න ඕනේ කියලා අපි උත්සාහ කළොත් ඒක අපිට කරන්න බැරි සිද්ධියක් වෙනවා. ඒ වගේ අපි තේරුම් කරගන්න ඕන අපේ මනස කියලා කියන්නේ හදලා හදන්න බැරි දෙයක්, අතහැරලා හදන්න පුළුවන් දෙයක්. ඒ தත්ත්වයේ තේරුම් අරගෙන නිහඬව සංසුන් වෙන්න බලන්න. හොඳයි සාදු. බොහෝ දෙනාට ආත්ම ගවේෂණය කරන්න කියලා කිව්වට ඒක කෙරෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ සුපුරුදු පරිදිම සුපුරුදු කාරණයක්. ආත්ම ගවේෂණය කියලා කියන්නේ තමා විසින් අන්ධයක් ගවේෂණය කිරීම නොවේ. තමා විසින් තමාවම ගවේෂණය කිරීම. ඊළඟට අපි අහනවා තමාවම ගවේෂණය කිරීම හැටියට ඔබ මොකද කළේ කියලා අහුවොත් අහුවාම ඔවුන් කියන දේ තමයි මම මගේ සිතුවිලි ගවේෂණය කළා. මේ සිතුවිලි කියලා කියන්නේ තමාව නෙමෙයි, අන්ධයක් වෙන දෙයක්. ඊළඟට ආත්ම ගවේෂණය කරන්න කියලා කිව්වහම මේ මම මගේ සිතේ ස්වභාවය, එහෙම නැත්නම් වේදනාවල් බලාගෙන හිටියා. කේන්තිය බලාගෙන හිටියා. නොයිකුත් නොයිකුත් චිත්ත ස්වභාවයන් පැවතිලා නැති වෙන ස්වභාවය බලන් හිටියා කියනවා. ඒත් ආත්ම ගවේෂණය නෙමෙයි. ආත්ම ගවේෂණය කියලා කියන්නේ තමන්ගේ දැක්ම දෙස තමාම බැලීම. එයින් ලැබෙන අත්දැකීම හරියට මේ වගේ. තමන්ගේ ඇස් දෙක දිහා තමන් ඇස් දෙකෙන් බැලුවොත් මොකද තමන්ට පෙනෙන්නේ? අන්නේ දේ තමයි තමන්ට දැනෙන්නේ. දැන් බොහෝ දෙනාට ප්‍රඥාව අඩු අයට කිව්වොත් එහෙම තමන්ගේ ඇස් දෙක දිහා බැලුවහම මොකද පෙනෙන්නේ කියලා ඒගොල්ලෝ කියයි. සුදු කොටසක් තියෙනවා, කළු ඉඟිනියාවක් තියෙනවා කියයි. නේද? කළු බෝලයක් සහිත සුදු කොටසක් මට පේනවා කියයි. ඒකෝට තමාගේ ඇස් දෙක දෙස බැලීමක් නෙමෙයි එතන කරලා තියෙන්නේ. තමාගේ ඇස් දෙකෙන් වෙනත් රූපයක් දිහා බැලීමක් එතන සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා මේ කොතරම් ආත්ම ගවේෂණය කළත් කරන්න කීවත් නොකෙරෙන ගතිය ඕකයි. මේ කියන දේ නෙමෙයි වටහාගන්නේ. මොකද පුජ්‍යල මමත්වයෙන් බණ අහනකොට කොහොමද සද්ධර්ම අවබෝධය වෙන්නේ? ඒකයි අර මමත්වයෙන් මේව ගැන හිතන්න ගියොත් යන්නේ මාරයට ඇදිලා. මමත්වයෙන් තොරව සද්ධර්ම ශ්‍රවණය කරන්න, මමත්වයෙන් තොරවෙමින්ම ගවේෂණය කරන්න, දහමට අනුව පෙරලෙන්නට ඕන. ඒකයි තියෙන කාරණේ. මේ කණුවේ බැඳගෙන ඉන්නවා මුළු ලෝකෙම. අර ගවයෝ බඳින කණුවක් වගේ ඒ කණුවේ නොයෙකුත් ගවයෝ බැඳලා ඉන්නවා. මේ සිහිය කියන්නේ යන්නේ කණුවට. ඒ සිහිය සම්මා සතියක් බවට පත් වෙන්න ඕන. ඒ සිහිය උදුරා දමන්න ඕන. උගුලල දාන්න ඕන. ඒ සිහිය උගුලල දැම්මට පස්සේ සම්මා සති වෙනවා. සංඥා නිරෝධ වෙනවා. සංඥා නිරෝධ වුණාට පස්සේ සිහිය අර කණුව වගේ තියෙන එක උදුරලා දැම්මට පස්සේ ඒක කාටවත් ඒක කිසි දෙයක් බඳවන්න බෑ. ඒ අධ්‍යාත්මික සිතේ ස්වභාවයයි. ඔබ යම් යම් දේවල් බැඳගත් කෙනෙක් නම් ඒ බැඳගත් දේවල් ඔබට යම් වේදනාවක් ඇති කරනවා. ඒ බැඳගත් දේවල් ඔබව පෙළනවා, පීඩණයට පත් කරනවා. ඒකයි බැඳගත් දෙයක් තුළ තියෙන ස්වභාවය. සංස්කාරක ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා. හැඟීමත් වෙනස් වෙනවා, ආකල්පයත් වෙනස් වෙනවා, ශරීරත් වෙනස් වෙනවා, වස්තු භාණ්ඩ වෙනස් වෙනවා, ලෝකයත් වෙනස් වෙනවා, රටවල් වෙනස් වෙනවා. ලෝකේ වෙනස් වීම කියන එක හැමදාම පවතින නිසා ඒ වෙනස් වීමට, ඒ ගලා යාමට ඉඩ නොදෙන මනස හැම මොහොතකම පීඩාවට පත් වෙනවා. මනසත් ගංගාවක් සේ ගලා යන්නට ඉඩ හරින්න. ඒ ගලා යන ගංගාව නතර කරන්නේ නැතුව ඒ වේගය හඳුනගෙන ඒ ගංගාවේ අයිනෙන් මිනිස්සෙක් බැහැලා තමන්ගේ ඇඟ පිරිසුදු කරගෙන ගොඩට එනවා. ඒ වගේ මේ සිතත් ගලාගෙන යන ගංගාවක් ලෙස සලකා ඒ සිත ආශ්‍රිත කරගෙන පැලක් හදාගෙන ජීවත් වුණත්, ඒ සිතෙන් ගන්නට පුළුවන් ප්‍රයෝජනයක් ගත්තත්, ඒ ගඟ සම්පූර්ණයෙන් නතර කරගන්න හරි වෙනස් කරන්න හරි ඒ ගඟේ රළපහරට හසු වෙන්න හරි වෙරදරන්ට හොඳ නෑ. මේ තෘෂ්ණාව නැමැති ගංගාව තරණය කරන්න තියෙන හබලක් නැතුවයි, රුවලක් නැතුව, හබලක් නැතුව තමයි මේ තෘෂ්ණාව නැමැති ගංගාව තරණය කරන්න තියෙන්නේ. දැන් ඔබ හිතලා බලන්න, මේ කොහොමද මේ හබලක් නැතුව, රුවලක් නැතුව තරණය කරනවා කියන්නේ මොකක්ද? ඔබේ මනසේ හැම දෙයක්ම ඔබ වෙනස් කරගත්තේ වීරියෙන්, උත්සාහයෙන්. ඒක තමයි ඔබේ හබල, ඒක තමයි ඔබේ රුවල. එහෙ ධර්මයේ දකින්න තියෙන සම්පූර්ණ નિરાයාසය. නිරායාසය කියන්නේ කවරක්ද කියලා හඳුනාගත්තේ නැති වුණොත් ඔවුන් නිරායාසය හැටියටද ගන්නේ තවත් ආයාසයක්. එනිසා ඔබ ඉතා නිවැරදි ලෙස නිරායාසය හඳුනා ගන්න. නිරායාසය යනු නිරායාසයමයි. ඒ තුල කිසිදු ආයාසයක් නැත. එය හඳුනා ගැනීමක් හෝ පැවැත්වීමක් හෝ මෙහෙයවීමට කිසිදු ශක්තියක් හෝ බලයක් අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා තමයි රුවලක් නැතුවයි හබලක් නැතුවයි තෘෂ්ණාව නැමැති ගංගාව තරණය කරන්නේ. තණ්හාව නැමැති ගංගාව තරණය කරන්නේ. ඒ පාටලී ගාමීය සූත්‍රයේ ඔය කතාව පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන ඔය ගංගා නදිය අසබඩට පැමිණිච්ච පිරිසට මේ වගේ ගංගාවල් රුවලකින් හබලකින් එතර වුණත් මේ තණ්හාව නැමැති ගංගාව තරණය කරන්න තියෙන්නේ රුවලක් හබලක් නැතුවයි කිව්වා. මේක දුවල හොයන්න බෑ. පියවර ගමනින් ගිහිල්ලා මේක හොයන්න බෑ. දෘෂ්ටියෙන් සංකල්පයකින් මේක හොයන්න බෑ. අත්වාදයකින් පරවාදයකින් පුජ්‍යල මතවාදයකින් පුජ්‍යල දැනුමකින් මේක ගලඟා කරගන්න බෑ. ඔබ ඒ නිසා નિરાයාසය හඳුනා ගන්න. નિરાයාසය තුල ඔබගේ සියලුම ප්‍රශ්නවලට විසඳුම් තියෙනවා. ඒ નિરાයාසය තුල මෙසේ වේවා මෙසේ නොවේවා කියන සංකල්පේ නැහැ. ඒ નિરાයාසය තුල තිබෙන්නේ වලාකුලක ඇති නිදහස. හමා යන සුළඟක ඇති නිදහස. තමන් සුළඟක් වෙන්න. තමන් අහසේ පාවන වලාකුලක් බවට පත්වන්න. ප්‍රශ්න කරගන්නේ නම් ඕනෑම දෙයක් ප්‍රශ්නයක් ලෙස සිතන්නට පුළුවන්. ප්‍රශ්න කර නොගන්නේ නම් ඕනෑම දෙයක් ප්‍රශ්නයක් නොවන දෙයක් හැටියටද සලකන්නට පුළුවන්. එයයි දහම. ඕනෑම කෙනෙකුට ඕනෑම ආහාරයක් ප්‍රිය කරගන්නත් පුළුවන්. තව කෙනෙකුට ඒ ආහාරයම අප්‍රිය වන්නටත් පුළුවන් වාගේ තමයි. එක ආහාරයක් කෙනෙකුගේ රුචිකත්වයෙන් ඉතාම මිහිරි ආහාරයක්. දැන් අපි ගත්තොත් කිරි වගේ ආහාර. ඉතාම මිහිරි ආහාරයක් බොහෝ දෙනාට. ඒත් අපි මේ සමාජයේ දකිනවා කිරි කන දනකවත් බලාගෙන ඉන්නේ. සමහර අය ඉන්නවා. කියන ඒගොල්ලන් හරි හිරි කිතන් දැනනවා. හරි කැතක් දැනනවා මේ කිරි කනකොට කියලා. ඒ ඇති වෙච්ච දෙයක්. යම්කිසි මනසේ දවසක ඇතිවෙච්ච අප්‍රියතාවයක් මනසට තදින් කිමිදෙච්ච අදහසක් නිසා ඇත්ත මානසික බලපෑම් තියෙනවා. තදින් ලේ ඇට මස් නහරවලට පත්තුණු දැනුණු මානසික කම්පන වේග එක එක ජීවිතවලින් අපි දකිනවා. දැඩි අප්‍රියතාවයක් ඇති වුණොත් ඒක දිගටම ඒ අප්‍රියතාවය ඇති වෙනවා. දැඩි බියක් ඇති වුණොත් ඒ බිය බොහෝ කාලයක් පවතින ස්වභාවල් තියෙනවා. ඒක තදින් මනසට දැනුණොත් එහෙම වෙනවා. ලේ ඇටමස් නහර දක්වාම කිමිදිලා තියෙන එක එක තෘෂ්ණාවල් තණ්හාවල් තියෙනවා. ඒවා ඉතින් ක්‍රමානුකූලව වියකෙන්න ඕන දේවල්. ඒත් මුලින්ම අපිට පුළුවන් නම් දර්ශන සම්පත්තිය තුලින් ඒ බුදුහාමුදුරුවන්ගේ ආවරණ නොමැති දැකීම නිර්වාණ දර්ශනය ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි වඩා වැදගත් වන කාරණය. ඒ දර්ශනය තුළින් සරුවාකාරයෙන් සරුව බන්ධන ඉවත් නොවුනත් අපිට පුළුවන්කම තියෙනවා ඒ නිම්තර දකින්න, තමන්ගේ ශේම භූමිය දකින්න හැකියාවක් තියෙනවා. අපි මේ භාවනා වැඩසටහනට කරන කැපවීම මොකද්ද කියලා හිතනවා. අනිකුත් භාවනාවන් ප්‍රගුණ කිරීම සඳහා කරන්න තියෙන කැපවීම එක බලනකොට අපි මේ කරන කැපවීම මොනවද කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ කරපු කැපවීම දිහා බලනකොට අපි කරන මේ කැපවීම මොනවද කියලා හිතනවා. මහරහතන් වහන්සේලා කරපු කැපවීම දිහා බලනකොට ඒ නිසා ඔබ හිතන්නේ බා ඔබ මේ මහා ලොකු කැපවීමක් කරනවා කියලා පුටුවක ඇවිල්ලා වාඩි වෙලා AC එකේ ඉඳගෙන නේ. මහා ලොකු කැපවීමක් කරනවා නෙමේ ඔය. ඔබ විසින්ම ධර්ම කරුණු තේරුම් අරගෙන මනස මෙහෙයවලා ධර්මයේ දැක්කොත් බොහොම හොඳයි. අන්ධ කෙනෙක් වුණත් අපිට ඕන නම් ස්ථානයකට එක් කරගෙන යන්න පුළුවන්. දැන් නිදහස් චතුරාක්ෂරයට එක් කරගෙන යන්න කිව්වහම ඇස් තියෙන කෙනෙකුව ඕන නම් එයාව මෙහෙයවලා නිදහස් චතුරාක්ෂරයට එක් කරගෙන ගිහිල්ලා තියන්න පුළුවන්. හැබැයි අන්ධභාවයෙන් ඔහු එතෙන්ට යනවා. ගියාට පස්සේ ආයි මේ නිදහස් චතුරස්සේද කියලා. එහෙම ගැටලුවක් තියෙනවා. ආයි එන්න දන්නේ නැහැ, ආයි යන්න දන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් ඇස් අරවලම මෙයන්තංව ඒ නිදහස් චතුරස්සය කරා පමුණවනවා වගේ ධර්මයේ කරා පමුණවන්න ඕනේ. එහෙම නැත්නම් ගැටලු ඇති වෙනවා. මොකද හේතුව නිදහස් චතුරස්සයට ගිහිල්ලා තහන මේක නිදහස් චතුරස්සයද කියලා. මොකද හේතුව ඇහැරු නැති වුණොත් ඒකයි වෙන්නේ. නේ. රත්තරන් අගයක් දන්නේ නැති ඔය ඇමසන් වනාන්තරයේ ඉන්න වැද්දෙකුට රත්තරන් මුද්දක් එහෙම දුන්නොත් එහෙම ඔය මිනිස්සයා අනිවාර්යෙන් ඔය කටේ දාලා ඉස්සෙල්ලම හපල බලනවා කන්න පුළුවන්ද කියලා. එහෙම නැත්තම් මේක පොඩ්ඩක් එහෙම බලලා මේක මොකටවත් ගන්න බෑ කියලා ඉසිකල්ල දාලා යනවා. ඇයි ඒ ස්වභාවය දන්නේ නැතුව ඒ ඒ ඒ ගුණය ඇති වෙන්නේ නැතුව ඒකේ වටිනාකම කියන එක ඇති වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. සමහර අයට අනාගතයේ ඇතිවන දේවල් පවා දැකලා වර්තමානයේ අනාගතයටත් මුහුණ දෙන්න හදාගන්න පෙළඹෙනවා ඥානවන්ත අය. එහෙම නැති අය එක්ක වර්තමානයේම දුක් හමු වෙනකම් මේගොල්ලන්ට ඉන්න වෙනව කලකිරෙන තත්ත්වයක් ඇති වෙන්න. නැත්නම් අර මාන උද්දච්ච අවිද්‍යාවකම් ඇවිල්ලා පිරිලා හොයේ තියෙනවා. ඒ බොහෝ දෙනෙකුට ධර්ම අවබෝධය කල් යන්නට හේතුව ඒකයි. පන්සලට ගියත් වැඩි වෙන්නේ උද්දච්චකම. දානි දුන්නත් වැඩි වෙන්නේ උද්දච්චකම. පින්කම් කළත් මොනව කළත් ඊළඟට වැඩි වෙන උද්දච්චකම. ඊළඟට උද්දච්චකමෙන් හිදිමිලා ඉන්නවා. අපි කවුරුත් ආසයිනේ කීර්ති ප්‍රශංසා ඒවට අපි ආසයි. ඒක මා තුල තුනක් තිබිලා මම දැක්කා. අපිත් කැමතියි. ඒ වුණාට ඒව ආශ්‍රව ධර්ම හැටියට තේරුම් අරගෙන ඒව කළමනාකරණය කරන්න තමන්ට ලොකු ප්‍රඥා මහිමයක් තියෙන්න ඕන. හොඳින් සිත කළමනාකරණය කරන්න පුළුවන් ප්‍රඥාවට නුවණට. ප්‍රඥාව යනු දැනෙන දේ දැනෙන විදියට හඳුනගන්න පුළුවන්. ඒකට හේතු සාධක හොයන්න පුළුවන්. දුකට දුකට හේතුව, හේතුවේ නිරෝධය, නිරෝධයේ මාර්ගය හොයාගන්න පුළුවන්. අන්න ඒ කෙනාට තමයි ප්‍රඥාවන්තය කියලා කියන්නේ. ඕනම ගැටලුවක ප්‍රශ්නයක විසඳුම සොයාගන්නට පුළුවන් තැනත්තා. ඒසා ප්‍රඥාවන්තව තමා සිත දිහා බලන කෙනාට සියලු කරුණු කාරණා මනාව වටහා ගැනීමේ කුසලතාවයේ හැකියාව ඇති වෙනවා. මෙම වැඩසටහනේදී ඔබට කරන්න තියෙන්නේ එකම දෙයයි. ඒ එකම දෙය නම් කිසිවක්ම නොකර සිටීමට ඉගෙන ගැනීමයි. ඇයි හාමුදුරුවනේ ඒක එච්චර බරපතල දෙයක්ද? ඉගෙන ගන්න අමාරු දෙයක්ද? ඒක පරිලේසීනේ. බලන්න ඇත්තෙම ඔබට කිසිවක්ම නොකර සිටින්නට පුළුවන්ද කියලා. පුළුවන් කමක් නැහැ. ඔබ කිසිවෙක් වෙනවනම් කිසිවක් කරන කෙනෙක්මයි. කර්ම කරන්නම ඉපදුණු නිසා කර්මකාරයෝ කියලා කියනවා. ධර්මය නොදත් සියලු දෙනාම කර්මයට තදින් බැඳෙන නිසා කර්මකාරයෝ කියනවා. යම් කිසි ක්‍රියාවකම බැසගන්නට, කර්මයකම බැසගන්නට නිරන්තරයෙන්ම වෙහෙස දරනවා. මම හැටියටම හැම මොහොතකම ජීවත් විය යුතුයි කියන මතයට එනවා. පුජ්‍යලයක් හැටියටම ජීවත් වෙන්න ඕන කියන අදහස එනවා. ඇයි පුජ්‍යලයක් නොවි කිසිවෙක් නොවි ජීවත් වීම මොනතරම් සහනශීලීද? මොනතරම් සැපදායේද? අතීත දුක් නැති, අනාගත දුක් නැති වර්තමානයේ අතහැරීමෙන් යුක්තව, ක්‍රියාවක් නැති ක්‍රියා ඉක්ම වූ ගුණයකින් යුක්තව සිටිනවා නම් ඒ මොනතරම් මනහර අත්දැකීමක්ද? ඇහි කිසිවක් රඳවාගෙන ලෝකෙ දිහා බලන්නේ නැත්නම් මොනතරම් ස්වභාවික දැක්මක්ද? සිතේ යමක් රඳවාගෙන කෙනෙක් දිහා බලන්නේ නැත්නම් මොනතරම් සෞම්‍ය සිතවිල්ලක්ද? වචනේ දෙයක් රඳවාගෙන කතා කරන්නේ නැත්නම් ඒ වචනේ මොනතරම් පවිත්‍රද, පිරිසුදුද? හොඳට බලන්න. ඔබේ ඇසේ ඔබ යමක් රඳවාගෙනද ලෝකයේ දෙස බලන්නේ කියලා. දිට්ඨිංච අනුපගම්ම සීලවා, දෘෂ්ටි ගන්න එපා. දෘෂ්ටි නොගැනීමයි සීලය. චක්කුණා සංවරෝ සාදු. සීලෙන් සංවර වෙනවා, ප්‍රඥාවෙන් දෘෂ්ටි ඉවත් කරනවා. මනෝ සංවර සීලේ සංකල්පවල බැස නොගැනීම. මේ කරුණු හරිම ගම්භීරයි. ගම්භීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනීයෝ, මේ මහා ප්‍රඥයන් විසින් අවබෝධ කරන්නා වූ ධමයක්. මේක ගණිත ගැටලුවක් වගේ උත්තරයක් එහෙම නෙමෙයි. සංකීර්ණ ගණිත ගැටලුවකට ගණිතඥයෙකුට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒත් ලෝකේ තියෙන අති සංකීර්ණම ගැටලුව මේ නිර්වාණ ධර්මතාවයයි. ඒට පුජ්‍යලත්වයෙන් පිළිතුරක් සපයන්නට බෑ. පුජ්‍යලත්වයේ ඉක්මවා යන මොහොතකම ඒ උදාහරතර ධර්මය තමා කරා පැමිණෙනවා මිස ඒ ළඟා කරගන්නට පුළුවන් කමක් නැහැ. දැන් ඔබ කල්පනා කරයි, දැන් එහෙනම් මම මොනවද කරන්න ඕන කියලා. මුකුත්ම කරන්න නැහැ. මුකුත්ම කරන්න නැහැ. ඔබ මේක තේරුම් ගන්න, වටහා ගන්න. ඒ සුවිශේෂ වූ ඥානය, ඒ සුවිශේෂ වූ ගුණය ඇති කරගන්න. මා ඔබට යමක් කරන්න කිව්වොත් මම කර්මකාරකයට හසු වෙනවා, ඔබ කර්මකාරකයට ඇද දමනවා. ඊළඟට අර ඔබගේ පරණ අර මමත්වයේ කරත්තේ ඇදගෙන යන ගුණ, ඒ ගුණාගේ කරත්තේටම යමක් පැටවුවා වෙනවා. ඔබ ගුණෙක් වෙනි නම් ඔබගේ කරත්තේ මොනතරම් දේවල් පටවල තියනවද? ආගම්, ජාති, වර්ග, කුල, ભેද, රටවල්, ගම්මාන, ගෙවල්, දොරවල්, හිඩකඩම්, වස්තු, නිලතල, ඔය කරත්තේ පටවගෙන ඇදගෙන හරියට මහන්සියෙන් ඇදගෙන යනවා. ඒවා වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මානසික පීඩන කම්පන වැඩි වෙනවා. ඒ භෞතික දේයින් අඩු කරන්න නෙමෙයි කතා කරන්නේ. මානසිකව මේ දේවල් අඩු කළොත් භෞතික දේවල් ගොඩාක් මෙහෙයක් හැටියට කරන්න පුළුවන්. ලොකු අතහැරීමකින් කටයුතු කරන්න පුළුවන්. ඒ අතහැරීම පුරුදු කරගත්ත කෙනාට. අතහැරීම යනු වස්තු සම්පත්වලට නිගාදීමක් හෝ වස්තු සම්පත් සමග ගැටීමක් හෝ කාර්යයක් නොවේ. අතහැරීම යනු ක්‍රියාවක් නොවේ. අතහරින්න නම් පුජ්‍යලයක් නැති විය යුතුමයි. පුජ්‍යලයක් සතු කරගත්තොත් ඒ අල්ලා ගැනීම යනු පුජ්‍යලත්වය අල්ලා ගැනීමමයි. අතහැරීම යනු පුජ්‍යලත්වය අතහැරීමමයි. එබැවින් ඔබ ක්‍රියාවක් වස්තුවක් අතහරින්නට වෙර නොදරන්න. පුජ්‍යලත්වය අතහරින්නටම වෙර දරන්න. ඒ වෙර දරන තැන පුජ්‍යලත්වය නැති කරගන්න පුළුවන් නම් යම් මොහොතකදී, ඒ මොහොතේදී තමයි අපි අර දෘෂ්ටි වලින් මිදුණු උදාරතර සීලය, උදාරතර ධර්මය අපි ළඟා කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. මේක් දේශනා කරන ධර්මයේ කොස්සක් වැරද්දක් ඇතොත් ඒ හොඳින් මනස ස්පර්ශ කරලා බලන්න. එසේත් නැත්නම් ඒ ධර්මයේ තුල ඔබ ටික වෙලාවක් සංසුන්ව ජීවත් වන්න. සෑම විටම කිසිවෙක් නොවන්න. කිසිවෙක් මොනවන්න. ජාතිකයෙක්, ආගමිකයෙක්, වාර්ගිකයෙක්, රැටියෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, උගතෙක්, නූගතෙක්, පෝසතෙක්, දුප්පතෙක්, බල ඇති කෙනෙක්, බල නැති කෙනෙක්, ලස්සන කෙනෙක්, අවලස්සන කෙනෙක් නොවන්න. කිසිවෙක්ම නොවන්න. කිසිවෙක් නොවන තැන කිසිදු වේදනාවක් නැත. කිසිවෙක් වෙන තැන යම් වේදනාවක් ඇත. සත්‍ය අවබෝධ වූවාට පසුවද වේදනාවල් තියෙනවා. ඒ වේදනාවල් තිබුණට සත්‍ය අනවබෝධය තියෙන කෙනාට තියෙනවට වඩා ඒ වේදනාව වෙනස්. මාර්ගඵලලාභී කාන්තාවක් තම ස්වාමි පුරුෂයා වැදිනායකයෙක්, වැදිනායකයාගේ පසුපස ඊතලත් අරගෙන යනවා. ඔබ වහන්සේ කිව්වනේ දහවල් කෙනා සෝහන් වුණා කියලා. අර පේන්නේ වැඩි වැද්ද පස්සෙන් යනවා වීතලත් අරගෙන කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඇය ඉස්සර ගියේ තුවාලයක් අතේ තියාගෙන තමයි ඊතලේ අරන් ගියේ. දැන් ඇගේ අතේ තුවාලේ සනීපයි. ඒත් ඇය ඊතල අරගෙන යනවා. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් කියලා. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් කියලා. මේ ධර්ම අවබෝධය කරගත් අයටත් යුග ජීවිත ගත කරන්න පුළුවන්. ආදරය කරන්න පුළුවන්. දරුමල්ලු ලබන්න පුළුවන්. දරුවන්ට සෙනෙහස දක්වන්න පුළුවන්. හැබැයි අර තුවාලය අතේ තියාගෙන නෙමෙයි මේ සෙනෙහස යන්නේ. තුවාලේ නැතුව වෙනද රිදෙන තැනින්, වෙනද වින්දනය ඇති කරන තැනින්, වෙනද බැඳෙන තැනින් නෙමෙයි මේ බැඳීම ඇති වෙන්නේ. දැන් බුදුහාමුදුරු මොන තරම් ආදරයක් දක්වලා තියෙනවද? එහෙත් ඔබ අප සෙනගට පිරිසකට දක්වන ආදරයට වඩා බැඳීමට වඩා වෙනස් එකක්. ඒක හරි වෙනස් නේද? එකම නමනේ, විවිධ ස්වරූපේ ඉන්නේ, ගලාගෙන යන්නේ ආදරය. මව්පියන්ගේ ආදරය, ස්වාමියාගේ ආදරය, බිරිඳගේ ආදරය, මව්පියන්ට තියෙන ආදරය, මව්පිය ආදරය කියලා ප්‍රභේදනය වෙනවා. ඉතින් ඒ වගේම ප්‍රභේදන ගුණයකින් ගුණයක් කියලා හිතන්නකො මේ රහතන් වහන්සේලාගේ බුදුවරුන්ගේ තියෙන ආදරෙත් එහෙමයි කියලා හිතන්නකො. ඒ ප්‍රභේදන ගුණයන්වල වෙනස්ම ප්‍රභේදන ගුණයක්. ඔවුන් ළඟත් තියෙන ඔය දේ. හැබැයි ඒක වෙනස්. ඒක උදාහරණයක් මං ගෙනල්ලා දෙන්නම්. එකම හැලිය උයපු බතකුයි, එකම හැලියේ උයපු ව්‍යංජන වර්ග කීපයකුයි එක එක හැලිවල වෙනසක් නැහැ. ඉන්නෝ මහාචාර්යවරයෙක් ඉන්නෝ, ඉතාම මෝඩ මිනිස්සෙකුත් ඉන්නෝ, මධ්‍යම උගතෙකුත් ඉන්නෝ, මාර්ගඵලලාභී සෝහාන් සකුදාගාමි අනාගාමි කෙනෙකුත් ඉන්නෝ, මහරහතන් වහන්සේ කෙනෙකුත් ඉන්නෝ, බුදු කෙනෙකුත් ඉන්නෝ. අපි සියලු දෙනාටම අර එකම හැලිය බට්ටික බෙදාගෙන යනවා. ඒ එක හැලියක තියෙන ඔක්කොම ව්‍යංජන ටිකත් බෙදන් යනවා. අනිත් හැලියෙත් ඒ එකම හැලියේ තියෙන ඒවා බෙදාගෙන යනවා. ඔවුන් දහ දෙනාම දැන් ආහාර අනුභව කරනවා. ඔබ හිතන්නේ ඒ දහ දෙනා ඒ ආහාරය අනුභව කරන්නේ, ඒ ආහාරය ආකල්පමය කරන්නේ, ඒ ආහාරය රස විඳින්නේ, ඒ ආහාරය දෘෂ්ටිගත කරන්නේ එකම විදියටයි කියලා හිතනවද? නෑ, වෙනස්. ඉතින් අපි කොහොමද කියන්නේ භෞතික ක්‍රමවේදයකට මේක මෙහෙමයි කියලා? යන්නේ ඒ වගේ තමයි. ඒ ලෝකය ස්පර්ශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ තිබුණට ස්පර්ශ කරන ක්‍රමය, ලෝකය ග්‍රහණය කරන ක්‍රමවේදය තුළ ඔවුන්ගේ වෙනසක් තියෙනවායි කියන එකයි මේ පැහැදිලි කරලා දුන්නේ. වඩාත් හොඳට සද්ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට මලක ලස්සන බලන්න, ඒ වගේම මිනිස් ගුණාංග හඳුනගන්න, දිය ඇල්ලක ලස්සන බලන්න, වනපෙතක ලස්සන බලන්න, හොඳ දේ හොඳ විදියට දැනෙන, නරක දේ නරක විදියට දැනෙන, මහා අවදිමත් ප්‍රඥාවක් ආලෝකයක් සහිත ජීවිතයක් බවට පත් වෙනවා. ඒ ජීවිතේ සැනසිරිදායක විදියට කළමනාකරණය කරගෙන යන්න යාට හැකියාව ලැබෙනවා. ඒ නිසා ධර්මයේ හැසිරෙන්න ඕන මෙන්න මෙහෙමයි කියලා ක්‍රමවේදයක් නැහැ. කියන්නේ ඕන විදියකට හැසිරෙනවයි කියලා නෙමෙයි. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් කිව්වේ ඒකයි. ඒ කියන්නේ තමන්ගේ කම්පන හට ගන්නෑ. ඒ දන්නේ නෑ. චේතනාව මෙහෙවලා එයා කටයුතු කරන්නේ එතන එයාගේ යංගිසි රාජකාරියක් හැටියට වගේ ඒක සිද්ධ වෙනවා. මනසට මුලින්ම දැනෙන ස්වභාවයේ ප්‍රමාණය අඩු වෙනවා, පසුව ඒ නොදැනීමම යනවා. මහණෙනි, වතුර වීදුරුවකට ලුණු කැටයක් දිය කළොත් කොච්චර ලුණු රස දැනෙනවද? ස්වාමීනි, ගොඩක් ලුණු රස දැනේවි. ගංගාවකට ලුණු කැටයක් වැටුනොත් කොයි වගේ රස දැනේද? ස්වාමීනි, ලුණු රසක් දැනෙන්නෙම නැහැ. ඒ වගේ තමයි තමන්ගේ සිතත් දර්ශනයත් පුළුල් බවට පත්තුනොත්, විශාලත්වයට පත්තුනොත් ඔබට ඇතිවන ගැටලු ප්‍රශ්න ගංගාවකට වැටෙන ලුණු කැටේ වගේ දැනෙන්නේ නැතුව යනවා. ඒවා ප්‍රශ්න නෙමෙයි, ඒවා ගැටලු නෙමෙයි. ඒවා ගැටලු කරගන්නේ නැහැ. කරගන්නේ නැහැ නෙමෙයි, වෙන්නේ නැහැ. ජීවිතයේ යථාර්ථය යනු කිසි විටක පිළිකුල නෙමේ, අප්‍රසාදය නෙමේ, සැපයට නොවැළෙන්නාක් මෙන්ම දුකටද අප්‍රියතාවයටද නොවැළෙන්න. ඔබ අර දෙයට නොවැළෙන්න, මේ දෙයට ඇලෙන්න කියලා උගන්වන බුද්ධාගමකුයි ඔබ බොහෝ වෙලාවට මාධ්‍යයන් වලින් ශ්‍රවණය කරන්නේ. අර දෙයට ඇලෙන්න එපා, ඒක කෙලෙස්. මේ දෙයට ඇලෙන්න, මේක කෙලෙස් නෙමෙයි. එහෙම කියන්න පුළුවන්ද? සම්බේ සංඛාරා අනිච්චනම් ඒක කියන්න බෑ කාටවත්. ඒ දෙයට ඇලෙන්න එපා, මේ දෙයට ඇලෙන්න කියලා කියන්න බෑ. ඒ නිසා ධර්මය නූගත් ආය තමයි ඔය මාධ්‍යයන් දාගෙන නොයෙකුත් විදියට මහා පට්ටපල් බොරු ප්‍රචාරය කරනවා. ඔවුන් ජීවිතයේ යථාර්ථය කියන්නේ කවරක්ද කියලා දන්නේ නැහැ. ඔවුන් හිතන් ඉන්නේ පිළිකුල තමයි යථාර්ථය. පිළිකුල පුරුදු කිරීමෙන්, ඒක ප්‍රතික්ෂේප කිරීමෙන් ඒ තුලින් අපිට නිකලස් භාවයක් ඇති කරගන්න පුළුවන් කියලා හිතනවා. එහෙම බෑ. ඔවුන් මනස ඍණාත්මක කරනවා. ලංකාවේ බෞද්ධයන්ගේ මනස ඍණාත්මක කරනවා. අසුභවාදී චින්තනයක් ඇති කරනවා. ඒ අසුභවාදීත්වයේ තුලින් සුභවාදීත්වය තමයි මේ ගැටලුව. ඇලීම පමණයි ගැටලුව, ගැටීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒකනේ ලංකාව නිතරම හරියට ගැටෙනව, හැම දෙයකම ගැටෙනව. පොඩි දෙයක් නැත්තම් ඇති ගැටෙනව. ඇයි අපි පුරුදු කරලා තියෙන්නේ හැම දෙයක්ම වැරදි වැරදි වැරදි වැරදි කියලා? මාර්ගඵලලාභී කෙනෙකුට රා ටිකක් බොන්නත් පුළුවන්. අවශ්‍ය නම් බූරු අතක් ගහන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. විනෝදයට බූරුව ගහන්නත් පුළුවන්. යාළු ටික එකතු වුණාම අවුරුද්දට කම්මැලි කමල එකතු වෙලා අපි පොඩි ගහම බූරුව කියලා බූරුව ගහන්න පුළුවන්. ඒක ඉස්සෙ පස්සේ යන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න නැහැ. හැබැයි යා බූරුවක් ගහයි, හැබැයි බූරුව ගහන්නත් වෙනම චින්තනයකින්, වෙනම දර්ශනයකින්. ඒක යාළුවොත් එක්ක මම මේ වෙලාවේ ඉන්න ඕන නිසා, එහෙම නැත්නම් මේ අත්තත් එක්ක මිත්‍රත්වය ඇති වෙන, එහෙම නැත්නම් මේ කම්මැලි කම යන, මේ ඔයගොල්ලොත් එක්ක මේ සමාජය තුල ඉන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා චින්තනයෙන් ඒ දේ කරයි. දැන් වර්තාවේ ඉන්නේ ඒ කාලේ රහ බීපු අය ඉන්නවා කියලා වෙරිමර ගාතේම රහත්තුන් රහතන් වහන්සේලාගෙන අපි අහන්නේ. ඒ නිසා භෞතික ක්‍රියාකාරකමක පමණක් පදනමක් නැහැ අධ්‍යාත්මික විමුක්තිය පිළිබඳව. අධ්‍යාත්මික විමුක්තියක් අවබෝධ කරගත්ත කෙනෙක් කවදාවත් අර ආතති වලට පාත්‍ර වෙන්න ස්වභාවයන් වලට අවශ්‍ය වෙන්නේ නැති නිසා ආතති සංසිඳවා ගැනීමට සිගරට්ටුව බොන එක, අරක්කු බොන එක, වීදි සංචාරය කරන එක, අනවශ්‍ය අනවශ්‍ය දේවල්, ජීවිතේ ගොඩාක් දේවල් අඩුවේ. ඒවා කළත් වෙනම දර්ශනයක් ඇතුව, වෙනම වෙනසක් ඇතුව ඒ දේ කරාවේ. නිසා පුළුල්ව හිතන්න, ධර්මයේ තේරුම් කරගන්න, වටහා ගන්න, සමස්ත ධර්මයේ සම්පින්දණය කරන්න, ඒ තුලින් ජීවිතය නිවා ගන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා. තෙරුවන් සරණයි.